नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සැඟවුණු හේතුඵල ධර්ම. මේ කාරණාව විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන්නේ අද වර්තමානයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන අනන්ත අප්‍රමාණ භාවනා යෝගින්. තමන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන වැරදි ක්‍රම කීපයක් තියෙනවා. ඒ වැරදි ක්‍රමවල විශේෂ මූලාසනය ගන්න තැන තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හේතුවක් වශයෙන් දකින්න නැතුව ඵලයක් වශයෙන් දකින්න එක. අපි දන්නවා ඵලයක් මේ ලෝකේ කවදාවත් නිරෝධ නොවන බව. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් ආර්ය ශ්‍රාවකයා දැකිය යුත්තේ හේතුව නේද? එහෙනම් නිරෝධ නොවන ඵලය දැක්කාම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් ආර්ය මාර්ගය වැඩෙන්නේ නැහැ. අර ඵලය නිරෝධ නොවන නිසා ඒකාකාරී පැවැත්මක් Taman තුළ නිර්මාණය වෙනවා. මෙන්න මේ දුර්වලකම අඩුපාඩුව නිසා අද ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳට තේරුම්ගෙන වඩන අනන්ත අයට කිසිම මාර්ගඵලයක් නැතුව එදා වගේ අදත් පුදුජන ලෝකයේ වාසය කරනවා. මෙන්න මේ අඩුව නිවැරදි කරලා ඒ භාවනා යෝගින් තපස්සරු එහෙම නැත්නම් උපාසක පින්වතුන් කියන මේ සෑම කෙනාම මේ ලබාපු මිනිසත් භවයේ රාත් බෝධියෙන් පිරිනිවන් පාවන්නට ඒ අදාළ අඩුපාඩු හදාගන්නට අපි කරන උපකාරයක් වශයෙන් තමයි මේ දේශනාව සිදු කිරීමට අවශ්‍යතාවය ඇති වෙලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පවතින හේතුඵල ධාම කියන කාරණාව අරන් බලනකොට මේක අපේ දෛනික ජීවිතයත් එක්ක අපේ චරිතයත් එක්ක සම්බන්ධ ධර්මතාවයක්. අපි දන්නවා යම් යම් ගස්වල සමහර විට අපේ මල් කඩනවා. ඒ ගහේ එක මලක්වත් නැහැ. අපි දන්නවා මල් ටික ඔක්කොම කැඩුවා, මල් ඉවරයි. දැන් මල් නැති ගහක් කියලා අපි කියනවා. අබැයි එත උදේ ගියන් බලනකොට ආයි තනින් තනින් මල් පෙපිලා. මොකද්ද මේකට හේතුව කියලා බලනකොට ගහ තියෙන තාක්කල් ඒ ගහේ මල් පිපෙනවා. මල් කියන්නේ ඵලයක්, ගහ කියන්නේ හේතුවක්. හේතුව පවතින තාක්කල් මල් කියන එකත්, ගෙඩි කියන එකත් කවදාවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපට මල් ඉපදීම එම නැත්නම් මල් පිපීම නවත්තන්න ඕනේ නම් මල්වල පැවැත්ම නැති කරන්නට ඕනේ නම් අපි කරන්න ඕනේ මල් කඩන එක නෙමෙයි ගහ එතනින් අයින් කරන එක. එනම මේ හේතුඵල ධාම තුලත් පවතින්නේ මෙන්න මේ වගේ ක්‍රියාකාරීත්වය ධර්මතාවයන්. අපේ ජීවිතවල අපි මේ සම්මාවෙන් දකින්නට ඕනේ, සම්මා දිට්ඨියේ නාම රූප දකින්නට ඕනේ කියලා අපි මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම දකිනවා. ඒ සෑම දෙයක්ම දකිනකොට අපි ඒ දකින දේ තුළින් අපි කුමක්ද දැකලා තියෙන්නේ, හේතුවද ඵලයේද කියලා බැලුවාම අපි අකමැත්තෙන් උනත් කියන්න සිද්ධ වෙනවා අපි මෙච්චර කාලයක් ඵලයේ තමයි දැක්කේ. ඒකට එකම සාක්ෂිය අපි තාම පුදුජනයි. අපි තුල සෝවන් සකර්දාගාමි අනාගාමි හරියත් නැති නිසා දැන් අපට බොරුවට කියන්න බෑ මම මේ හේතුව දැක්කයි කියලා. හේතුව දැකපු කිසිම කෙනෙක් මේ ලෝකේ නෑ. ඒ සේරම කට්ටිය පිරිනිවන් පාලා. හේතුව දැකපු ආර්ය ශ්‍රාවකයෝ ඒ කට්ටියගේ ඉපදීම නවත්තගෙන එහෙනම් හේතුව දකින්න කෙනෙක් ලෝකේ පවතින්නේ නෑ. එයාට තියෙන්නේ නොපැවත්මං. නොපවත්ම තුල එයාට පැවත්මක් තියෙනවා. ඒ නිසා එයා නිර්වාණය තුල පිරිනිවන් පානවා. එහෙනම් අපේ ජීවිතයේ ගත්තාම අපි මේ ඉපදිලා ඉන්නවා තාම අපට දුක දැනෙනවා. එහෙනම් අපි මේ හේතුඵල ධාමයෙන් අපි දැකලා තින්නේ ඵලය. ගස් පේනවා නම් එයා දැකලා තින්නේ හේතුව නෙමෙයි ඵලය. කාන්තාව දකිනවා නම් පුරුෂයා දකිනවා නම් ඒ කියන්නේ එයා තාම දකින්නේ ඵලය. එනම මේ හැම තැනම අපි මේ නාම රූප වලින් දකින්න පුරුදු කරලා තියෙන්නේ දකින්නේ ඵලය නම් මේ තුල පැවැත්මක් නෙමෙයිද නිර්මාණය වෙලා තියෙන්නේ. කවදාවත් අපට මාර්ගඵල නොලැබී තියෙන්න මේක නේද සංගවිච්ඡ හේතුව වෙලා පවතින්නේ. එහෙනම් අපේ ජීවිතය තුළ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන තපස්වරු සියලුම දෙනා දැනුවත් වෙන්න ඕනේ. අපි නොදැනුවත්ව මේ තියෙන අඩුපාඩු හදාගෙන මේ කියන දුර්වලකම් නිවැරදි කරන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා දිට්ඨියෙන් දකිනකොට අපි පුරුදු වෙන්න ඕනේ ඵලය නොදක හේතුව දකින්න. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා, මල් ඵලයක් නම් ගා හේතුව නම් ගාත් දැන් ඵලයක් නම් ඒ ගයේ තියෙන හනු ටික හේතු නම් අනුත් ඵලයක් නම් ඒ හනු නිර්මාණය වෙච්ච කර්මය ඒ ඍතු නියාමයේ හේතුවක් නම් දැන් මෙතන හේතුව කොහොමද දකින්නේ ඵලය කොහොමද දකින්නේ මේක ලොකු පැටලවිල්ලක් නේ. එක හේතුවකට ඵල ගණනාවක් ඇතිවීමත් ඵල ගණනාවකට එක හේතුවක් නිර්මාණය වීමත් හේතුව වශයෙන් ක්‍රියාත්මක වීමත් ඵලය වශයෙන් ක්‍රියාත්මක වීමත් හේතුව ඵලය වශයෙන් නොත් ඵලය හේතුව වශයෙන් නොත් හේතුව තුල හේතුවත් සමග ඵලය ක්‍රියාත්මක වීමත් ඵලය සමග හේතුවත් එකතු වෙලා ක්‍රියාත්මක වීමත් මේක හේතුඵල ධාම තුල තියෙන අභ්‍යන්තර ධර්මතාවයන්. හේතුවක් ඵලයක් වෙනවා නම් ඒ ඵලය තුල හේතුව තිබුණා නේද? ඒ ඵලය තුල නැවත හේතුවක් අට ගන්නවා නම් ඒක නිකම්ම ආවා නෙමෙයි, අර හේතු ඵලය තුලම හේතුව අභ්‍යන්තරයේ ගැබ්බෙලා තිබුණා නේද? දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා, මේක දකින්න ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ වෙන්න ඕනේ. මේක මහා බෝධිසත්වයෙකුට හැරෙන්න මේ කතන්දරේ සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. 550 ජාතක අරන් බලනකොට අපි දකිනවා උම්මග්ග ජාතකයේ හිටපු ඒ බෝධිසත්වයෝ ඒ මහෞෂධ පඬිතුමාට තිබිච්ච අවබෝධය ඒ ලෝකේ කිසිම කෙනෙකුට තිබුණ නැහැ. හැබැයි ප්‍රඥාව තුළ යම් යම් දෝෂ තිබුණා. ඒ ප්‍රඥාව තුළ පුංචි පුංචි තැන්වල වැරදීන් තිබුණා. ඒ නිසා නේද වෙසන්තර ජාතකය වෙනකන් නැවත නැවත ඉපදුනේ. ඒ කියන කාරණාව හරියට තේරුණා නම් ඒ කියන දේවල් පරිපූර්ණ වුණා නම් එතන බුද්ධත්වයට පත් වෙනවා. එනං මහෞෂධ පඬිතුමාගේ චරිතය තමයි අපේ මාපෝසතනන් වහන්සේගේ අවසාන චරිතය. සිදුවත් කුමරු දක්වා නැවත ඉපදෙන්නේ නැ නං ඉපදෙන්න හේතු තිබුණා. ඒක ඒ ප්‍රඥාවට අවුනේ නැ. ඒ නිසා තමයි වෙස්සන්තර ජාතකයේ වෙනකන් ඒ උත්තමයන් වහන්සේ ඉපදුනේ. අබැයි වෙස්සන්තර ජාතකයේ සියලුම දේවල් තේරුණාට මේ හේතුඵල ධාමන් මේ කර්මා කර්මඵලය පිළිබඳව බොහොම සියුම් තන් කීපයක් අවබෝධ වුණේ නැහැ. ඒ නිසා තමයි නැවත සිදුවත් භවයට ආවේ. නැත්තම් වෙස්සන්තර බෝධිසත්වෝ තමයි අපගේ මාබෝසත් චරිත කතාවේ අවසාන භවය. එහෙනම් බලන්න මේ තරම් පාරමී පුරලා සාරා සංක කල්ප ලක්ෂයක් ආපු හැට තේරිච්ච නොතේරිච්ච තන් අඩුපාඩු තියෙනවා නම් අනවබෝධයට පත්වෙච්ච ගැටලු තියෙනවා නම් අපි ගැන මොන කතාද? එහෙනම් අපේ ප්‍රඥා පාරමිතා සම්පූර්ණ වෙලා නැත්නම් අපට මේවා තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙච්චර දුක අපට. මේවා වැටහෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙච්චර හඩුපාඩු අපට. මේවා නිවැරදි කරන්න දක්ෂ නැහැ. ඒ නිසා තමයි මෙච්චර හඬන්නේ, වැළපෙන්නේ, දුක් විඳින්නේ. එනම මේ හේතුඵල ධාම දැන්වත් අපි දැකලා නිවැරදි කරගන්නට ඕනේ. මේ හේතුඵල ධාම තුල සංගවිච්ච ධර්මය ඒ පරම සත්‍ය අපි අවබෝධ කරගන්නට ඕනේ. හේතු අපට තවත් ඉපදෙන්න බෑ. තවත් භවයක ඉපදෙනවා කියන එක අපට අනුමත කරන්න බෑ. හේතුව සසර දුකෙන් අපි බැරි ගැයිලා අපට යන එන මන්නේ අපි අතරමං වෙලවා හැම තැනම දුක පවතින්නේ. ජීවත් වෙන්න අපි දරන දුක යම්කිසි කෙනෙක් උදේ ඉඳලා රෑ වෙනකන් කල්පනා කරනවා නම් එයා කවදාවත් එක තප්පරයක් මේ සංසාරයේ ඉන්න කැමති වෙන්නේ නැහැ. දකින්න මොනතරම් වේසෙනවද, දැකපු දේවල් නඩත්තු කරන්න මොනතරම් වේසෙනවද, ඒක මතක තියාගන්න මොනතරම් වේසෙනවද, ඇයිච්ච දේවල් තුලින් මොනතරම් විඳවනවද, ඒවා මතක තියාගන්න මොනතරම් වේසෙනවද, ඒවත් එක්ක ගනුදෙනු කරන්න මොනතරම් අපේ දුකක් විඳිනවද, අපේ අදහස කියාගන්න බැරුව මොනතරම් භාෂාවෙන් අපි දුක් විඳිනවද, ඒක කියාගන්න සුදුසු වචන හොයලා කටපාඩම් කරලා මතක තියාගෙන මොනතරම් දුකක් විඳිනවද අපේ අදහසක් එළියට දාගන්න. අපේ අඩුපාඩු හදාගන්නත් බැරුව ඒ අඩුපාඩු සමාජයට ඔරොත්තු දෙන්නේ නැතුව මිනිසුත් එක්ක සමගියෙන් ඉන්නත් බෑ මිනිසුත් එක්ක තරහින් ඉන්නත් බෑ මේ ගත කරන හැම මොහොතක් ගන්න අපිට වාකෑවා වගේ එකක් වෙලා නැද්ද ඇයි තුන්තරා බෝධියකින් එකකින් පිරිනිවන් පාන මේ බෝධිසත්වරුන්ට මේක තේරෙන්නේ නැත්තේ මිනිසත් බව ලබලා හිතලා වැඩ කරන්න පුළුවන් අපට මේ දේවල්වත් තේරුම් ගන්න බැරි නම් අපේ දුක නිවා ගන්න අපි හැරෙන්න වෙන කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ හේතුව මේක අප විසින්ම කරගත යුතු දෙයක් හේතුඵල ධර්ම පිළිබඳව අපි ගැඹුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක සංකීර්ණ විෂයක් ඒක දේශනා කරනු ලබනවා නම් මේ ලෝකේ කිසිම කෙනෙකුට තේරුම් ගන්න බෑ ඒවා මේ ලෝකයේ තියෙන උපාධි වලට තේරෙන එකක් නෙමෙයි ඒක රාත් බෝධියට පමණක් තේරෙන එකක් නෙමෙයි ආර්ය වරුන්ගේ සාකච්ඡාවට පමණක් සීමා වෙන එකක් හේතුඵල ධාම කර්ම විෂය ලෝක විෂය චිත්ත විෂය කියලා කියන මේ විෂයන් මේ ලෝකයේ සංකීර්ණ විෂයක් ඒක ප්‍රඥා හදික ආර්ය වරුන්ගේ සාකච්ඡාවට සීමා වෙනවා හේතුව ඒ උත්තමයන් වහන්සේලාට විතරයි ඒක තේරුම් ගන්න පුළුවන් එහෙනම් හේතුඵල ධාම තුළ හේතුව ඵලයක් වෙනවා ඵලයක් හේතුව වෙනවා හේතුව හේතු වශයෙන් ක්‍රියාත්මක වෙනවා ඵලය ඵලයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා හේතුව තුළ ඵලයක් තියෙනවා ඵලය තුළ හේතුවක් තියෙනවා හේතුවම ඵලය වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා ඵලය ඵලයක් වශයෙන් නැතුව හේතුව වශයෙන් උත් ක්‍රියාත්මක වෙනවා එහෙනම් මේ එක හේතුවක් නිසා ඵල ගණනාවක් ඇති වෙනවා ඵල ගණනාවකින් එක හේතුවක් නැති වෙනවා හේතුව සෙනෙකින් ඵලයේ බවට පත් වෙනවා ඒ ඵලය සෙනෙකින් හේතුව බවට පත් වෙනවා දැන් මේ කියන විෂය කාට හරි තේරෙනවද මේක විග්‍රහ කරලා උපමා උපමේය දෙනවා නම් ඒ මිනිස්සු කල්පනා කරගෙන ගිහිල්ලා පාරේ ලයිට් කණුව වල ඇපිලා ඔලු පලා ගන්නවා. ඇයි ඉස්සරහා තියෙන ලයිට් කණුව පේන්නේ නැහැ. ඒ තරම් මේක උම්මත්තක ස්වභාවයට මානසිකව ඒගොල්ලන්ට විඩාවක් ඇති කරනවා. වාහනය කෙලවන කෙනෙක් මේක කල්පනා කළා නම් එයාට රතුලයි එළිය පේන්නේ නැහැ කොළ එළිය පේන්නේ නැහැ කාහ එළිය පේන්නේ නැහැ මාර්ග සංඥා දීලා නවත්තන නිලධාරියා පේන්නේ නැහැ එයාගේ පාඩු යනවා බලනකොට ගෙවල් දොරවල් පවා පව් කරගෙන ගිහිල්ලා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැද්ද ඒ නිසා තමයි තථාගතයන් වහන්සේලා මේ විශේෂ සාකච්ඡා කිරීම තානම් කළා හේතුව ප්‍රඥාවට මේක ඔරොත්තු දුන්නට පුතිජන ලෝකෙට මේක ඔරොත්තු දෙන්නේ නැහැ එහෙනම් හේතුඵල ධාමයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම සරල එකක් ඒක ලාමක ප්‍රාථමික මට්ටමේ එකක් ඒ කාරණාව තමයි මේ ලෝකයේ දකින්න හැම දෙයකටම හේතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අන්න ඒ හේතුව දකින්න අපට ගස්කොළන් අවශ්‍ය නැහැ. ඒ අවබෝධ වෙන කාරණා අවශ්‍ය නැහැ. ඒ තුළ අපට ඇති වෙන මානසික සුවය අවශ්‍ය නැහැ. වැඩෙන භාවනාව අවශ්‍ය නැහැ. ඒ නිසා අපට තේරෙන දැනුමවත් ප්‍රඥාවත් අපට අවශ්‍ය නැහැ. ඒ හැම දෙයක් තුළින්ම පවතින්නේ හේතු වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා නේද මේ ඔක්කොම හටගත්තේ අන්න මේ සෑම ඵලයකටම හේතු ආර්ය අෂ්ටාංගික මාර්ගය අන්න ඒ හේතුව දකිනවා නම් ප්‍රශ්නේ ඉවරයි ඒකාන්ත වශයෙන් එයා මේ භවයේ පිරිනිවන් පානවා එහෙනම් අපට තියෙන ප්‍රශ්නය අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් ඒ හේතුව දකින්නේ අපි දකින්නේ මේ වගේ මානසිකත්වයෙන් දකින්නකොට මේ විදියට පේනවා අන්න ඒ පේන ඵලයයි අපි දකින්නේ කාන්තාව දැක්කා රාගයෙන් පේනවා පේන බව දැනගත්තා දැන් මේ සම්මාදිටිය වැඩෙනවා අතුර දැක්කා දැක්කාම එයාව මං වෛරෙන් දකිනවා ද්වේෂෙන් දකිනවා දකින බව මං දැනගත්තා මගේ දුර්වලකම මට තේරුණා දැන් මේ මානසිකත්වයෙන් අපි දකිනවා භෞතික බඩමුට්ටු දකිනකොට ඒකේ වටිනාකම් දකිනකොට ලෝභයෙන් දකිනවා ලෝභයෙන් දකින බව මං දැනගන්නවා මේ මානසිකත්වයෙන් ඉන්න බව දැනෙනකොට හරිට සන්තෝසයි දැන් මේ කියන්නේ අපි ස්පර්ශ කරන්නේ ඵලය එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඒ සම්මාවට සාපේක්ෂව නේද මේක දකින්නේ ඒ හේතු අපි දකින්නේ එහෙනම් දකින්න හැම දෙයක් තුළම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හේතුවක් වශයෙන් තියෙනවා අන්න ඒ සම්මා දිට්ඨියේ ඒ හේතුව වශයෙන් පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගය දකින්නට ඕනේ ඒ සම්මා වාචාවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හේතුව දකින්නට ඕනේ කතා කරන හැම වචනයක්ම නිවැරදි නම් නිර්මල නම් ඒකට මිනිස්සු සාදුකාර දෙනවා නම් ඒ නිවැරදි වචනයට ඒකෙන ඒ වටිනාකමට අපි බැඳෙනවා ඒ සම්මා වාචාවට අපි බැඳෙනවා ඒ සම්මා වාචාව අපි දකිනවා ඒ දැකලා තියෙන්නේ ඵලය සම්මා වාචාව නිර්මාණය වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචාව හේතු කොටගෙන එහෙනම් එහෙම එකක් තියෙනවායි කියලා කිව්වේ නැත්තම් මේම එකක් ඇදෙන්නේ නැහැ නේද ලෝකයේ මේම දකින්න ඉපදීම නවතිනවා කියලා එකක් දන්නේ නැත්තම් එහෙම අපි දකින්න පුරුදු කරන්නේ නැහැ නේද ලෝකයේ මේම එකක් තියෙන ඒ නිසා මේම සවන් දෙන්න මේම සවන් දුන්නොත් මේම එකක් වෙනවායි කියලා ඒක දන්නේ නැත්තම් අපි ඒ විදිහට සවන් දෙන්නේ නැහැ නේද ලෝකේ මේම එකක් තියෙනවා ඒ නිසා මේම ඇසිරෙන්න මේම ඇසිරුණාම මේම එකක් වෙනවායි කියන එක දන්නේ නැත්නම් අපි සම්මා කම්මන්තේ වායාමයේ පුරුදු කරන්නේ නැහැ නේද එහෙනම් අපේ යහපත් චරිතයට අපේ සීලයට අපේ ගුණයට අපගේ තැම්පත් චරිත ගුණාංගවලට මේ හැම දෙයකම හේතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා කම්මන්තේ වායාමයේ නෙමෙයිද එනනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැනුම ඒ හේතුව නිසා තමයි මේ චරිතය මේ වගේ පිරිසිදුනේ අපි චරිතය ගැන පාරට්ටු වෙනවා සන්තෝෂ වෙනවා ඒ නිවීමට අපි ගොඩාක් වටිනාකම් දෙනවා හැබැයි අපි දන්නේ නැහැ මේ ඵලය නඩත්තු කරනවා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් හේතුව අත්හැරලා අපි ඵලයට සීමා වෙලා ඵලය නිසා නැවත ඉපදෙනවා නඩත්තුවක් අපි නඩත්තු කරනවා ඇයි මේ දුර්වලකම් අපට වැටහෙන්නේ නැත්තේ ගස්කොලම් කන ඒ රිලව් වඳුරන්ට මෙච්චර තේරෙනවා නම් පොළවේ තියෙන මා පොළවේ තියෙන කුණු ටික කන ඒ සත්තුන්ට මෙච්චර තේරෙනවා නම් අපි බත් කන නිසා අපට මීට වඩා තේරෙන්නේ පාය හේතුව සත්තු දන්නවා මෙතනට යන්න බෑ අනතුරක් තියෙනවා මෙතනට යන්න බෑ මෙතන උමගයක් තියෙනවා මෙතන උගුලක් තියෙනවා මෙතන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ජීවිතානි වෙන්න පුළුවන් සත්තු ගොඩාක් ප්‍රඥාවන්තයි අපට වඩා මාබෝසතනන් වහන්සේ සත්ව කුලවල ඉපදිලා හිටියා ඒ වඳුර කුරවල රිලා කුලවල ඒ කියපු ගිරව් කින කුලවල ඉපදිලා ඉන්නකොට ඒ චරිත ලක්ෂණ අපි දැක්කා නේද එහෙනම් සත්ව කුලවල සත්තු මොනතරම් ප්‍රඥාවන්තද දැන් බලන්න පාර්ලි වනේ ඇතා ඒ වඳුර අපට වඩා ප්‍රඥාවන්ත නැද්ද එනා මේ තරම් මිනිසත් භවයක් ලැබිලා අපේ දුර්වලකම් අපට තේරෙන්නේ නැහනේ අපේ අඩුපාඩු අපට වැටහෙන්නේ නැහනේ මේ ලබාවු මිනිසත් භවේවත් රාත් වෙන්න තාම අදාස පහළවෙන්නේ නැහනේ දනුත් අපි වේසෙන්නේ උදේ ඉඳලා රා වෙනකම් පෝසත් වෙන්න දනුත් වේසෙන්නේ උදේ ඉඳලා රා වෙනකම් කාමයේ පිනවන්න දනුත් අපි වේසෙන්නේ උදේ ඉඳලා රා වෙනකම් අතුරා විනාශ කරන්න පරිගන්න අපේ මාන්නේ උඩඟු අහංකාරයෙන් නඩත්තු කරන්න නෙමෙයිද මෙන්න මේක තමයි අපේ අවබෝධයේ තරම මේක තමයි අපේ අධ්‍යාපනයේ වටිනාකම මේක තමයි අපේ මිනිසත් භවයේ ජීවිතයේ රටාව හැබැයි අපි කන්නේ නම් බත් තමයි හැබැයි ජීවත් වෙන්නේ මිනිස්සු වගේ තමයි උපාදි පිට උපාදි තියෙනවා වත්කම් පිට වත්කම් තියෙනවා සමාජයේ පිළිගැනීමකුත් තියෙනවා හැබැයි වචනවල දෝෂ හදා ගන්නවත් මට වත්කමක් නැහැ දකින දකින හැමතැනම ලෝභයෙන් දකිනවා රාගෙන් දකිනවා මේකේන දුර්වලකමවත් නිවැරදි කරගන්න වත්කම් නැහැ උඩඟුවෙන් ආංකාරයෙන් ඉතුවක්කාරකමෙන් ජීවත් වෙනවා මේ චරිතේ නිවැරදි කරගන්න වත්කම් නැහැ සිතවිලි පුරාවටම තියන්නේ කෙලස් පෝසත්ෙන්ද වේසෙනවා මාන්නේ නඩත්තු කරන්න වේසෙනවා අනිත් අයට වඩා චරිතයෙන් ගුණයෙන් පෝසත්ෙන්ද වේසෙනවා ඒ මිනිස්සු නිඳා කරනවා අපාස කරනවා එලා දකිනවා මේ සිතේ තියෙන අඩුපාඩුවත් නිවැරදි කරගන්න අපට වත්කම් නැහැ එනා මේ වගේ දුර්වලකම් අපි නිවැරදි කරන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පවතින හේතුඵල ධාම දැක්කොත් විතරයි මේ කියන සෑම ප්‍රශ්නයකටම උත්තර ලැබෙන්නේ නැත්නම් කවදාවත් උත්තර ලැබෙන්නේ නැහැ හැමදාම ප්‍රශ්නවල අයිතිකාරය වෙලා උත්තර හොයාගෙන මේ සංසාරේ හිමාගාතේ යන අබ්බගාතේක වාගේ වැටි වැටි දුක් විඳ විඳ අඬ අඬ අපි ඇවිදිනවා හේතුව අපිට යන එන මන් නැහැ සසරේ අපි අතරමං වෙලා මම්මුලා වෙලා එනා මේකෙන් හේතුඵල ධාම දැන් ඉඳලා අපි පුරුදු පුහුණු කරන්න ඕනේ අපේ සෑම දුර්වලකමක්ම නිවැරදි කරන්නට ඕනේ සම්මා දිට්ඨියෙන් දකිනකොට ඒ සම්මා දිට්ඨිය නෙමේ දකින්නට ඕනේ. සම්මා දිට්ඨියේ ඒ සම්මා දිට්ඨියේ හේතුව නිසා තමයි මේ සම්මා දිට්ඨිය පේන්නේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය අපි දකින්නට ඕනේ. අපි දකින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය නෙමේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියෙන් පේන අර සම්මාව දකිනවා, ඒ ගුණය දකිනවා, ඒ දැනුම දකිනවා, ඒ අවබෝධය දකිනවා, ඒ ප්‍රඥාව දකිනවා. ඒ නිසා අපේ සිතේ දැනෙන සැහැල්ලුව දකිනවා, විවේකයේ දකිනවා, සන්තෝෂයේ ප්‍රීතිය සුවේ දකිනවා. අපට වැරදුනා, සංසාරේ හැමදාම වැරදුනා, දැන්වත් නිවැරදි කරගන්න. එහෙනම් මේ කමඨාන දැන් ඉඳලා අපි වඩන්නට ඕනේ. අපි මෙච්චර කාලයක් හේතුව තමයි අපි දකින්නට ඕනේ. අපි දැක්කේ ඵලය. අපි මේ හැම නාම රූපයක් තුලම මේ සම්මා දිට්ඨියෙන් අපි පුරුදු කළේ ඵලය දකින්න. දැන් ඉඳලා ඵලයත් එක්ක හේතුවක් දකින්න. යමක් දකිනකොට මේක යහපත් ලෙස මන් දකින්නේ, යහපත් ලෙස මට පේන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය හේතුව නිසා තමයි මේක යහපත් ලෙස මට දකින්න පුළුවන් වුණේ. අන්න ඒ සම්මා දිට්ඨිය දැක්කාම ඇස නිසා ඉපදෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඇස නිසා යා නැවත කවදාවත් මේ ලෝකේ උත්පත්තිය ලබන්නේ. අපට යමක් ඇහෙනකොට ඒක යාපත් ලෙස ඇහෙනවා නම්, ඒ ඇහෙන දේ තුලින් යම්කිසි අවබෝධයක් ඇති වෙනවා නම්, ප්‍රඥාව පාළ වෙනවා නම්, ඒ කියන සෑම ශ්‍රවණය තුලින් ඇති වෙන සෑම දැනුමක්ම අපි ඵලයක් ලෙසින් තමයි දැක්කේ. දැන් දකින්න ඒක අපට හැෙන්නේ, ඒ විදිහට දැනෙන්නේ, ඒ විදිහට අපට අවබෝධ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතින සම්මා සෝත කියන හේතුව නිසා නෙමෙයිද? මෙන්න හේතුවත් නිසා ඵලයක් දැක්කාම ඇසීම නිසා අපට ඉපදීමක් ඇති වෙනවා නම්, ඒ ඉපදීම නවතිනවා. ඇසීම නිසා කවදාවත් සංසාරේ අපට උත්පත්තියක් අටගන්නේ නැහැ. මෙන්න මේ අඩුව දුර්වලකම නිවැරදි කරගනිමු. ඒ සම්මා සෝතේ නිසා උත්පත්තිය නැතර කරමු. අඟුලිමාලෙදා නැවතුණා, තථාගතයන් වහන්සේ නැවතුණා, ආර්ය උත්තමයෝ අසුමා ශ්‍රාවකයෝදා නැවතුණා. අපිත් නැවතින කාලේ පැමිණියා. මමත් නැවතිනවා, මෙන්න මෙතන නැවතිනවා, මේ මොහොතේ නැවතිනවා කියන මානසිකත්වයටපත් වෙන්න දැන් අපි නැවතින කාලේ පැමිණියා. නැවතින මොහොත තමයි දැන් මේ ශ්‍රවණය කරන මොහොත. අපි සියලුම දෙනාම අඟුලි මාල වගේ අපේ මිනිසත් භවයේ මේ සංසාර පැවැත්මෙන් නවතිමු. අපි කතා කරන සෑම වචනය තුළින්ම අපි බොහොම ප්‍රියමනාපව කතා කරනවා නම්, මිනිස්සු අපට ලැඟතුයි නම්, මිනිස්සු සන්තෝෂයට පත් වෙනවා නම්, හැම දේ තුළින්ම අපි කතා කරන්නේ නිවැරදි වචනේ නම්, ප්‍රියවාදනීය නම් අපි කතා කරන්නේ. ඒ හැම දෙයක් තුළින්ම අපි දකින්නේ ඒ කියන ඵලේ නෙමෙයිද? අනේ මන් දායකයන්ට මේ තරම් ආදරෙන් කතා කරනවා, ගෙදර ඉන්න කට්ටියට ආදරෙන් කතා කරනවා, දරුවන්ට ආදරෙන් කතා කරනවා, සහෝදර සංඝයාට ගරු කරලා කතා කරනවා. හැම වචනය තුළින්ම මගේ තියෙන සම්මා වාචාව හැදිලා දැන් මම බොහොම ප්‍රියමනාප වචන කතා කරනවායි කියලා මෙන්න මේකට සන්තෝෂ වුණාම, මේ දැනුමට සන්තෝෂ වුණාම, මේ තරම් මගේ වචන ඇදිලායි කියලා ප්‍රීති වුණාම, දැන් එයා ඵලයේ නෙමෙයිද ස්පර්ශ කරන්නේ, එයා ඵලයේ තුල නෙමෙයිද ජීවත් වෙන්නේ, එයා ඵලය නෙමෙයිද නඩත්තු කරන්නේ. මෙන්න මේ වගේ තැන් අපට වැරදුනා, මේ වගේ තැන්වල අපි උම්මත්තකයෝ වාගේ මම්මුලා වෙනවා, මේ වගේ තැන් අපි නිවැරදි කරගන්නට ඕනේ. අපට වැරදිලා එහෙනම් අපි කතා කරන හැම සම්මා වාචාවකම අයිතිය තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා කියන හේතුවටයි. ඒ හේතුව නිසා තමයි මේ වචනවල දෝෂ අපි අරිගස්සගත්තේ, නිවැරදි කරගත්තේ. අපේ පරුසා වාචය අපි හදාගත්තා, පිසුනා වාචය හදාගත්තා, සම්පප්පලාපේ හදාගත්තා, ව්‍යාපාද වාචාව හදාගත්තා, අපි තුල තිබිච්ච මුසාවාදය නිවැරදි කරගත්තා. හැම දෙයක්ම අපි හදාගත්තේ ඒ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචාවට සාපේක්ෂව නෙමෙයිද? ඒ කියන්නේ සම්මා වාචාවට අනුව නෙමෙයිද? මේ කියන හැම දුර්වලකමක්ම නිවැරදි වුණේ ඒන සම්මා වාචාව කියන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හේතුව නිසා තමයි මේ සම්මා වාචාව ඇදුනේ. ඒනම් මෙච්චර කාලයක් අපි ඵලේ දැක්කා. දැන් මේ සම්මා වාචාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා හේතුව දකින්න. එතකොට වචනේ නිසා, ඒ වාචාව නිසා ඉපදීමක් තියෙනවා නම්, ඒ ඉපදීම නවතර වෙනවා. නැවත සම්මා වාචාව කරනකොට මේ ලෝකේ කවදාවත් උත්පත්තියකට ගන්නෑ. අපගේ ඉපදීම නැවතුණා. එහෙනම් අපේ චර්යාව සංවර වෙනකොට අඩියක් දෙකකට වඩා අපි බලන්නේ නැති වෙනකොට අපි කතා කර කර වීදියේ ගමන් කරන්නේ නැති වෙනකොට ගමකට ඇතුළු වෙනකොට කෑගෝ ගන්න නැත්නම් අසංවර ලෙස දඟලන්නේ නැත්නම් බොහොම සාන්ත දාන්තව ගමන් කරනවා නම් කිසිම මිනිසෙකුට ඉරියරයක් නැතුව ජීවත් වෙනවා නම් අපෙත් එක වැඩ කරන කට්ටියට අපේ ආම්පුතාලට වගේ සලකනවා නම් අපේ දරුවන්ට බෝධිසත්වරුන්ට වගේ සලකනවා නම් අනිත්‍යගේ ප්‍රීතිය සතුට වෙනුවෙන් අපි ජීවත් වෙනවා නම් මේ ලෝකයේ කුරා කුඹියකටවත් තිංසා නොකර පීඩා නොකර අපේ ජීවිතය අපි ගත කරනවා නම් මේ සම්මා කම්මන්තය සම්මා වායාමය නිසා අපි ප්‍රීති වෙනවා. අනේ මගේ චරිතය ඇදිලා ඉස්සරට වඩා මං සංවරයි ඉස්සරට වඩා මං සිල්වත් කියලා ඒ දැනුමට ඒ චරිතයට මං බැඳිලා ඒක මං නඩත්තු කරනවා ඒකට වටිනාකමක් දීලා ඒ සෑම මොහොතක් ගානේ මම නඩත්තු කරන්නේ මම දකින්නේ ඵලයේ නෙමෙයිද ඒ ඵලයේ තුල මම නඩත්තුවක් නෙමෙයිද මේ නඩත්තු කරගෙන යන්නේ ඇයි මේ දුර්වලකම් අපට තේරෙන්නේ නැත්තේ මගේ චරිතය නිවැරදි උනේ මගේ චරිතය සිල්වත් උනේ මගේ චරිතය අනිත්‍යයට එන්සා පීඩා නොකර ජීවත් වෙන්න දක්ෂ උනේ ඒ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා කම්මන්තේට සම්මා වායාමයට සාපේක්ෂව නෙමෙයිද ඒකට අනුව නෙමෙයිද එහෙනම් මේ චරිතය නිවැරදි උනේ මේ ඵලය අටගත්තේ මේ නිර්මල මල මේ චරිතයේ මාතුලින් නිර්මල මානේ උනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා කම්මන්තේ කියන හේතුවට සාපේක්ෂව අපි ඵලය දැක්කා ඒ චරිතයේ කියන ඵලය දැක්කා නමුත් අපි ඒ හේතුව දැක්කේ නැහැ දැන් ඒ හේතුව දකින්නට ඕනේ ඒ හේතුවයි මේ ඵලයයි දකින්න පුළුවන් නම් අපේ චරිතය නිසා ඇසිරීම නිසා යම්කිසි උත්පත්තියක් නිර්මාණය වෙනවා නම් වෙලා තිබුණා නම් ඒක නතර වෙනවා නැවත මේ චරිතය නිසා ඇසිරීම නිසා උත්පත්තියක් අට ගන්නවා නම් ඒකාන්ත එම එසේ ඉපදීමේ උප්පත්තිය නතර වෙනවා ඒ කියන්නේ අපේ ඉපදීම නැවතුණා අපි සෑම මොහොතක් ගන්න සිතනවා රාගය ඇතිවෙච්ච ගමන්ම දැනගන්නවා අනේ රාගය ඇතිවෙච්ච ගමන්ම දැනගත්තයි කියලා සිහිය පවත්තලා ඒක නිරෝධ කරගන්නවා හැබැයි රාගයේ පැමිණිච්ච බව දැනගත්ත ගමන් තමයි ඒක අවෝසි උනේ හැබැයි දැනගන්න කලින් ඇති වෙනකොට ඇතිවෙච්ච කර්මය තාම තියෙනවා නේද ඇයි මේ අභිධර්මයේ මේ පුංචි දේවල් අපට තේරෙන්නේ නැත්තේ? ලෝභය ඇති වුණා, ලෝභය ඇති වෙච්ච බව දැනගත්තා, දැනගත්තට පස්සේ කර්මය අවෝසි වුණා. හැබැයි ඒ ඇති වෙනකොට අපි දැනගත්තේ නැහැ. ඒ ඇති වෙනකොට දැනගත්තේ නැති නිසා එතන ඇති වෙච්ච කර්මය තාම පවතිනවා. දැනගත්තයින් පස්සේ කර්මය අවෝසි වුණේ. හැබැයි දැනගන්න තාක්කල් ඒ ලෝභයේ චිත්තස්සන දෙක තුනක් පැවතුණා නම්, තප්පර දෙක තුනක් පැවතුණා නම්, ඒ තප්පර දෙක තුනෙන් නිර්මාණය වෙච්ච කර්මය තාම අපේ විඥානයේ පවතිනවා. ඒ නිසා අපිට ජාති ජරා භව හැදෙන්නේ නැද්ද? ද්වේෂය අටගත්ත බව දැනගත්තා දැනගත්තට පස්සේ ද්වේෂය අවෝසි වුණා අද්වේෂය බවට පත් වුණා හැබැයි දැනගන්න අපට පොඩි වෙලාවක් ගියා ඒ පවතින වෙලාව තුළ ඒ ද්වේෂය දැනගත්තේ නැති නිසා ඒ ද්වේෂයට කර්මයක් ඇති වුණා නේද ඒ කර්මය ගැන අපි කවදාවත් කල්පනා කළේ නැහැ ඒ වගේ සියුම් තැන් අපට වැරදෙනවා ඒක අපි ප්‍රඥාවෙන් දැක්කේ නැහැ අපේ දුර්වලකම් තාම සැඟවිලා පවතිනවා මේවා නිවැරදි කරගන්නට ඕනේ මේ ලබා මිනිසත් භවේවත් අපේ පිරිනිවන් පාන්න ලෝක සත්‍යයට අපෙන් කවදාවත් දුක කරදරයක් ඇති නොවෙන්න ඒ මිනිසුන්ටත් පින් සිද්ධ වෙන්න අපටත් පින් සිද්ධ වෙන්න මේ ලබාපු මිනිසත් භවේවත් අපේ වැඩ නිමා වෙන්නට අවශ්‍යයි එහෙනම් අපේ සිතවිලි වල අනන්ත අප්‍රමාණ මේ කියන දෝෂ තියෙනවා. එහෙනම් අපි මේ සිතවිලි වල දෝෂ දකිනකොට කෙලෙස්යන් දැනගෙන සීය පවත්නකොට අනේ දැන් ඉස්සර වාගේ නෙමෙයි රාගය ඇති වුණාම මං ටක් ගාලා සීයෙන් දැනගන්නවා. ලෝභය ඇති වුණාම ටක් ගාලා මං සීයෙන් දැනගන්නවා. ද්වේෂය ඇති වුණාම සීයෙන් දැනගන්නවා. මේ හැම දෙයක්ම සීයෙන් දැනගන්න නිසා මගේ දැන් දැනුම දියුණු වෙලා මගේ සීය දියුණු වෙලා මගේ ප්‍රඥාව වැඩිලා සම්මා සතිය දැන් අනන්ත අප්‍රමාණ මන්තුල දිනුන වෙලා කියලා මේ ඵල ටික දැකලා උම්මත්තකේ වාගේ අත්පුඩි ගගා ප්‍රීති වෙන්නේ නැද්ද සන්තෝෂේ වාව ගන්න නැතුව පුදුමාකාර ප්‍රීතිය සන්තෝෂයක් අපි තුල අට අරගෙන ඒක තුල මත් වෙලා නැද්ද මේ අම්ම තනම අපි ඵලයන් නඩත්තු කරනවා ඵලයට සීමා වෙලා කොටු වෙලා අපි උම්මත්තකේ වෙලා ඵලයේ තුලින් ಜಾති දරා බව හදනවා ඇයි අපට මේ දුර්වලකම් වැටහෙන්නේ නැත්තේ මේ දේවල් වැටහෙනවා නම් මේ දේවල් 100ෙන් දකිනවා නම් ඒ හැම කෙලෙස්යක්ම 100ෙන් දැකලා 100 පවත්නවා නම් මේ කියන ධර්මයේ අවබෝධය මේ කියන අවබෝධයේ දැනුම අපට නිර්මාණය කළේ නිර්මාණය වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය කියන හේතුව නිසා නෙමෙයිද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය පිළිබඳව අපට අවබෝධය නැත්නම් එහෙම දෙයක් ලෝකේ තියෙනවා කියලා දන්නේ නැත්නම් අපි කවදාවත් ලෝභයේ ලෝභයේ වශයෙන් අඳුනගන්නේ නැහැ. ද්වේෂයේ ද්වේෂයේ වශයෙන් අඳුනගන්නේ නැහැ. රාගයේ රාගයේ වශයෙන් අඳුරගන්නේ නැහැ. මෝහයේ මෝහයේ වශයෙන් අඳුරගන්නේ නැහැ. අපිතර තිරිසන් වාගේ උම්මතකේ වාගේ ලෝභයට ලෝභයට අනුව ඇසිරෙනවා. රාගය ඇති වුනාම රාගයට අනුව ඇසිරෙනවා. ලෝභය ඇති වුනාම ලෝභයට අනුව ඇසිරෙනවා. ද්වේෂය අටගත්තාම ද්වේෂය ටනුව ජීවත් වෙනවා. ඇයි අපි මේවා ඇති වෙන බව දන්නේ නැහැ? මේ වගේ දේවල් නිසා සිත වෙනස් වෙනවායි කියලා අපට අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් මේ සෑම දෙයක්ම දැනෙන්නේ, දැනගන්නේ, අවබෝධ වෙන්නේ, වැටහෙන්නේ, ප්‍රඥාවට ගෝචර වෙන්නේ, සිතවිලි වල වෙනස් වීම අපට වැටහෙන්නේ මේ සෑම දෙයක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතින ඒකේන සම්මා සතිය කියන ඒ අවබෝධයේ හේතුව නිසා නේද මේ හැම දෙයක්ම තේරෙන්නේ. එහෙනම් මේ හැම දෙයක්ම ඵලයන්. ඒකට හේතුව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතින සම්මා සතිය. එහෙනම් මෙච්චර කාලයක් අපේ සිතවිලි තුලින් අපි දැකපු හැම චෛතසිකයක්ම අපි තේරුම් ගත්ත හැම චෛතසිකයක්ම ඵලයක් බවට පත් වුණා. හැම ඵලයක් තුලින් අපි සන්තෝෂ වුණා. ඒ හැම ඵලයක් තුලම අපි ඵලය නඩත්තු කළා. ඒ නිසා අපිට නැවත ඉපදීමක් අපි නොදැනුවත්ව නිර්මාණය කළා. මේ නිසා තමයි මේ බුද්ධ ශාසනය 2600ක් වෙලා තාම ඉපදිලා ඉන්නේ. මේ මිනිසක් භවයේ තාම කෙලවර වෙන්නේ නැත්තේ මේ වගේ අඩුපාඩු තාම නඩත්තු වෙන නිසා, මේ වගේ දුර්ලකම් තාම අපි තුල පවතින නිසා මේවා නිවැරදි කරන්නට ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල අනන්ත අප්‍රමාණ මේ වගේ දෝෂ පවතිනවා. අපි මේවා ප්‍රඥාවෙන් ගවේෂණය කරලා ප්‍රඥාවෙන් මේවා තේරුම් අරගෙන අරිගස්ස ගන්නවා නම් අපේ නිවන සක්කරයාටවත්, අපේ නිවන මාර්යාටවත්, අපේ නිවන යමරජුරවන්ටවත් මේ කියන කිසිම නාම රූපයකට අපේ ඉපදීම අපේ උප්පත්තිය කිසිම කෙනෙකුට නිර්මාණය කරන්න බෑ. අපි මේ සංසාරයෙන් එතර වෙන එක කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පානවා. එහෙනම් මේ කියන දුර්වලකම් මේ වෙනකොටත් පවතිනවා. හේතුඵල ධාම අපි දකින්නට ඕනේ. හැම තැනම අපි දැකලා තියෙන්නේ ඵලය විතරයි, හේතුව දැකලා නැහැ. ඵලය දැන් දකින්න පුරුදු වෙලා තියෙන නිසා අලුතෙන් තවත් ඵලයක් අපිට දකින්න අවශ්‍ය නැහැ. දැන් අපි දකින්නට ඕනේ ඒක තුළ දකින්න බැරි වෙච්ච, සැඟවිච්ච, අමතක වෙච්ච, අපිට ඒක ගෝචර කරගන්න බැරි වෙච්ච හේතුව දකින්නට ඕනේ. හැම සම්මා දිට්ඨිය තුළම ඒ සම්මා දිට්ඨිය කියන ඵලය තුළ පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය හේතුව දකින්නට ඕනේ. හැම සම්මා සෝතය තුළම ඒක තුළ සැඟවිච්ච ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සෝතය කියන හේතුව දකින්නට ඕනේ. හැම සම්මා වාචාව තුළම ඒක තුළ පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා කියන හේතුව දකින්නට ඕනේ. හැම සම්මා ජීවයත් ජීවාව තුළම ඒ තුළ පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ජීවාව අපි දකින්නට ඕනේ. හැම කම්මන්තය තුළම හැම සම්මා කම්මන්තය තුළම පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා කම්මන්තය දකින්නට ඕනේ. හැම සම්මා වායාමයක් තුළම ඒ තුළ පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාමය දකින්නට ඕනේ. හැම සම්මා සතියක් තුළම ඒ තුළ පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය කියන ඒකින හේතුව දකින්නට ඕනේ. මේ විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හේතු හට නිසා තමයි මේකේන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඵල හට නිර්මාණය වෙලා තියෙන්නේ. හේතුව නිසාමයි ඵලය හටගත්තේ, ඵලය නිසාමයි හේතු හටගත්තේ. හේතුව නිසා ඵලය පවතිනවා, ඵලය නිසා හේතුව පවතිනවා. මේක යම් කිසි කෙනෙක් දැක්කනම් ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පාන එයාට උත්පත්තිය මේ ලෝකයේ කිසිම කෙනෙකුට අදන්න බෑ. එයාට උත්පත්තිය නිර්මාණය වෙන්නේ නෑ. සියලෝම නාම රූප එයාට උදව් කරනවා පිරිනිවන් පාන්න. සියලෝම සංස්කාර ධර්මියෝ උදව් කරනවා එයාට පිරිනිවන් පාන්න. එයා රාත්‍රෙන් ඉපදිච්ච කෙනෙන් මේ භවයේ පිරිනිවන් පාන්න ආපු කෙනෙන් එයා ඒකාන්ත වශයෙන්ම ඒකෙන නිරෝධ සමාපත්තියට පත් වෙනවාමයි. එහෙනම් අපේ ජීවිතේ අපි ඒකෙන රාහත් ඵලයට පත් වෙන්න නම් ඒ කියන්නේ නිරෝධ සමාපatti අපි තුල ඇති වෙන්න නම් අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි මෙච්චර කාලයක් දැකපු ඵලයත් එක්ක හේතුව දකින්නට ඕනේ. හේතුව නිරෝධ කළොත් විතරයි ඵලය නිරෝධ වෙන්නේ. අපි මෙච්චර කාලයක් නඩත්තු කරලා තියෙන්නේ දැකලා තියෙන්නේ ඵලය දැක්කාම හේතුව නිරෝධ වෙන්නේ. ඒ නිසා නේද අපි මේ 2600ක් වෙනකම් මේ බුද්ධ ශාසනය තිපදෙලා මේ වෙනකොට මිනිසත් භවයේ අනන්ත අප්‍රමාණ බැරි ගැයිලා අපට යන යන්මන් නැතුව හතරමන් වෙලා. එහෙනම් හැම ආර්ය අෂ්ටාංගික මාර්ගයක්ම නිකම්ම නිකන් නිර්මාණය වෙන්නේ නැහැ. හැම ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තුලින්ම අපි සම්මා දිට්ඨි, සම්මා වාචා, සම්මා සෝත, සම්මා සති, සම්මා වායාම, කම්මන්ත ජීව කියලා අපි දකින හැම දෙයක් තුලම හේතුව තියෙන්න ඕනේ නේද? මේ ලෝකේ හැම තැනම පවතින්නේ හේතුඵල ධාමනාං. මම දකින සම්මා දිට්ඨිය විතරක් හේතුඵල ධාම නෙමෙයි කියන දෘෂ්ටි අපි තුල ඇති උනේ කොහමද? මම කතා කරන සම්මා වාචාවට හේතුවක් නැ කින මානසිකත්වය අපි තුල නිර්මාණය වුණේ කොහමද? එහෙනම් ඒ කියන්නේ අපට තේරෙන්න ඕනේ දේ තේරිලා නැ, නොතේරිච්ච දෙයක් අපට තේරිලා තියෙනවා. ඒ කියන්නේ ඒ ආර්ය මාර්ගය තුල අනාර්ය දෙයක් තේරුම් අරගෙන අනවශ්‍ය දෙයක් අපි නඩත්තු කරගෙන මේ සංසාරයේ ඉපදීම නඩත්තු කළා. මෙන්න මේ දුර්වලකම් මේ මෝතේ ඉඳලාම නිවැරදි වෙන්න ඕනේ. මේ තප්පරේ ඉඳලාම මේ අඩුපාඩු දුර්වලකම් හදා නටෝනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි වඩනකොට හේතුව තුළ පවතින ඒ ධර්මතාවය අපි දකින්නට ඕනේ. මෙච්චර කාලයක් අපි ඵලය දැක්කා. දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හේතුව නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඵලය නිර්මාණය උනේ. මම වඩන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැබැයි මම දකින්නේ ඵලය. ඇයි වඩනකොට අපි සම්මා දිට්ඨියෙන් දකින්නකොට වඩන හේතුව නිසා දකින්න ඒ දකින්න දේ ඵලය නේද? වඩන හේතුව නිසා ඇයින දේ ඵලය, වඩනනේ දේ නිසා කතා කරන වචන ඵලය, වඩන දේ නිසා ඇසිරෙන රටාව ඵලය, වඩන දේ නිසා සිතෙන සිතුවිලි ඵලය. එනම් මේ පේනවා, හැෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන හැම දෙයක්ම අර වඩන දේ නිසා අටගත්ත ඵලයන්. දැන් අපේ ඵලය වෙනම දකින්නට ඕනේ, හේතුව වෙනම දකින්නට ඕනේ. හැම ආර්ය අෂ්ටාංගික මාර්ගයක ඵලයක් තුලම සැඟවිලා තියෙන්නේ. ඒ වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හේතුව නිසාමයි ඒ හේතුවත් එක්ක ඵලය දකින්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම rahat වෙනවා. මේ ලබාපු මිනිසත් භවයේ පිරිණිවන් පානවා. එහෙනම් අපි ස්ථීර වශයෙන්ම දැනගත්තා අපි අමෝගෙම අවසාන ඵලය ඒ තමයි මේ මිනිසත් භවය. එහෙනම් මේ අවසාන වතාවට මේ ඉපදිලා ඉන්නේ මේක තමයි අපේ සංස්කාර කර්ම වලින් අපට ඇතිවෙච්ච අවසාන ඵලය. ඒක තමයි මේ විඳින මිනිසත් භවය. එහෙනම් අපි හැමෝම මේ අවසාන මේ මිනිසත් භවයට ලැබිලා ඉන්නවා. අපි හැමෝම මේ ඉපදිලා ඉන්න අවසාන භවයේ පිරිණිවන් පාන්න සූදානම් වෙලා ඉන්නවා. එනම් මේ කියන ධර්මතාවය වඩන්නට ඕනේ. මේ කියන ඒ කියන ඒ කමඨාන වඩන්නට ඕනේ, පුරුදු පුහුණු කරන්නට ඕනේ. අපේ සංගවිච්ච හතරිච්ච අපේ දුර්වල වෙලා අතපසු වෙච්ච සෑම අඩුපාඩුවක්ම දුර්වලකමක්ම නිවැරදි කරන්නට ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සැඟවිලා පවතින මේ හේතුඵල ධාම දකින්නට ඕනේ. ඒ හැම දෙයක් තුළම පවතින හේතුව නිරෝධ කරන්නට ඕනේ. එනම් මේ කමඨාන මේ මොහොතේ ඉඳලා වඩන්නට ඕනේ. මේ කමඨාන වඩලා මේ විදිහට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවය රාහත් බෝධියෙන් පිරිණිවන් පාන්නට ඒකාන්ත වශයෙන්ම අපි සියලුම දෙනාගේ පිරිණිවීම සිදු වෙන්නට මේ කමඨාන ධර්ම දේශනාව මේ තුලින් ලබාගත් අවබෝධය ඒ දැනුම ඒකාන්ත වශයෙන්ම අපි සියලුම දෙනාගේ පිරිණිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.